අපේ ලක්ෂණය තමයි අර කවුරුත් ආරම්භයෙන් අවස්ථාවෙදී බොහෝ දෙනා උගත බලාපොරොත්තු ඇතුළේ අලුත් කවුරුත් ආරම්භ කරන්නේ. උගා හිතෙන් බලාපොරොත්තු ඉස්සිත කරගන්න බලාපොරොත්තු වෙනවා අලුත් කවුරුත් කැමෙන අවස්ථාවේදී. පිළිදෙණි පාරණ වටිනාමා බුදුමාහන්තරගේ තමාන්න අවුරුද්ද පිළිබඳව කාලයේ පිළිබඳව දවස පිළිබඳව බුදුමාහන්තරගේ ආකාරයෙන් මම කියන වර්තමානයේ අපි විවහාර කරන සම්මත වර්තකම යනුව ජනවාරි මුල් දවස් ආරම්භ වෙනකොට ප්‍රථම දිනෙදි ඇතැම්ද දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ නිමරාගෙන අපි දල්කා දැකේකොට අපි අලුත් කවුරුදක් එනමුණායි කියලා බොහෝ විට විශේෂ නගරවල ප්‍රදේශවල අය අලුත් අවුරුද්ද සමරනවා. හැබැයි ගමන අපේ ඉන්නතු මෙහෙම රාත්‍රී කාලයේ සැමරීම ආදී ඒක හොඳ දෙයක්. බෞද්ධයන් කියන තීරණය අපි දවසේ ආරම්භයේදී කරගන්නේ අනුමතයි. අපේ රටේ සූර්යාලෝකය වැටෙන කලින් මුලින්ම ආද තියෙන ප්‍රසුතනය ගැනගෙන අවස්ථාව තමයි අනුමතය කියලා කියන්නේ. දවසේ ආරම්භයේදී අපි කරගන්නේ අනුමතයි. ඒ නිසා බෞද්ධයන් වන අපට දවසේ අනුමතයයි ඉතිරි පාන්දරය වටිනේ. ඉලිදිරි පාන්දර අවදීන අපි බෞද්ධ පරිසරයක අද හැලෙනවදින අපි එතෙන් පටන් බොහොම ප්‍රබෝධමත් දවසේ කටයුතු ආරම්භ කරනවා. නමුත් වෙනත් ආගම්වලයි ලක්ෂණය තමයි අර මාතිම රාත්‍රියේ සහ යෝනි අලුත් අවුරුද්ද සමරන්නේ. මේක ලොකු වෙනසක් තියෙනවා. මාතිම රාත්‍රියේ අලුත් අවුරුද්ද සමරන්නේ නැත්නම් රාත්‍රියේ දින මාර්ගා උදෑසන වෙලාවේ පොකෝ දිනක් වාස් වෙනසයි. ඇතැම්මක අලුතෝරේ පළවෙනි දවසේ දින පොකෝ දින අනි විදිය ගැනීම. එයාට පොකෝ වෙනසක් කර රාත්‍රියේ නිමනවල දිවි දිවි ආකාරයෙන් අවුත් සංගතු නිසා. නමුත් බෞද්ධයන් නම් අපිට මේ විදිහට කරන්නේ අපි පාන් රැ හොඳට විඳාගෙන අපි පාන්තර මාව කියලා තෙල් මල් පහන් දැරිනම් පාන්තර ගියාම අපේ ලක්ෂණය එක. අපේ අවුරුද්දේ අපි කරගන්නේ පිළිගන්න දවස කුල් පොහොර දිනේ තමයි අපේ ප්‍රධාන අවස්ථාවේදී. ඒ අතරු දෙකක් පොර තමයි සැලැස්ම සම්බවන් දීපුගේ අලුත් අවුරුද්දේදී. ඉතින් ඊයේ කල්පනා කරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් කාරණය අප සාමාන්‍ය වර්තමානයේ සැලකන්නේ අවුරුද්ද තමයි ප්‍රධානම ඉගෙන ගැනීම. ප්‍රධානම ඒකදී. නමුත් ධර්මයේ සඳහන් වෙන ආකාරයේ පිළිතුරුනි කිසියම් කෙනෙක් කුසල දහමයක් කරන්න කියලා විකාශන උදෑසන කවදද වෙනවා නම් විශේෂයෙන් ආරයන් වහන්සේලාට දානයක් පූජා කරන්න කියලා විකාශන කිසියම් කෙනෙක් උදෑසන කවදද වෙනවා නම් ඒ උදෑසන පිළිබඳව ධර්මයේ සඳහන් කරන්නේ සුප්පවාතං සූර්තිනං සුමංගලං ආදී වචන. සුනක්ඛත්තං සුමංගලං සුප්පවාතං සූර්තිනං සුපරෝහ සම්මුතෝරේ ආදිවන්නේ පහන් වෙනවා. පුසන් කරන්න කෙලෙහි සාගෙන අවදින උදෑසන දවස. සුනක් හත්තම් හොඳව නැගත් දින දවස. සුනක් දගන්න. හොඳව මංගල සම්මන දවස. සුප්පබහතම් හොඳව පිළිවෙත් දවස. සෝතිකම් හොඳව නැතිකෙත් දවස. ඒ වගේ මේ දවස් හොඳ දැනියා. හොඳ මොකක්ද? කියලා ධර්මයේ සම්මාන. බොහෝ විට අපේ පින්නතුන් නැකත් දවස්වල කැමති. නැකත් දවස්වලට විවිධියේ වැඩගත් කාර්ය කරන හැම සිද්ධ කරනවා. නැකත් දවස්වලදී අපි සුභ කටයුතු සිදු කරනවා. ප්‍රොග්‍රෝ මහාජය සිදු කරනවා. නමුත් පින්නතුන් බුදු දහමේ හැටියට යම් කිසි කෙනෙක් කුසල දහමක් කරන්න කියලා ඉතාලි නිදුලේ පාන්දර කවද වෙනවා නම් ඒ දවස් මංගල සම්මත දවස. ඒ සම්මත නැකත් දින දවස්. එනිසා බෞද්ධයන්ට අපට දවස් 365කට දවසක් විතරක් නැකත් කියන දවසක් නෙවෙයි. සැබෑ බෞද්ධයෙකුට හැම දවසක්ම සුබ දවසක්. හැම දවසක්ම නැකත් කියන දවසක්. හැම දවසක්ම මංගල සමන් දවසක්. හැම දවසක්ම අලුත් අවුරුද්දක්. එනිසා අපි දිනපතාම අලුත් වෙනවා. අතීතයේ මිනිස් අපිට ඇත්තටම මාතක කරලා සාර්ථක කරගන්න දවසකදී අපේ ජීවිතයට මුහුණ දෙනවා. ඒක තමයි තමයි බෞද්ධ විලක්ෂණය. සාමාන්‍යයෙන් මහත්යේ දේශනා කරනවා යම් කෙනෙක් නිමිති පාණ්ඩරට උදැසන මොහොතේදී හරියින් හොඳ වචන හොඳ ක්‍රියාවන් කරනවා නම් වචනයෙන් හොඳ වචන කතා කරනවා නම් සිතින් හොඳ සිතිවිලි සිතනවා නම් අන්න ඒ කෙනාගේ උදැසන සුපෝ පාස සමයන් දෙක සඳහන් කරනවා සුබ උදැසනක් කියලා. ඇතැම්ලෙ බොහෝ දෙනෙක් සමහරක්නම් උදැසනට සුබ උදැසනක් නැත්නම් ඉංග්‍රීසියෙන් එක කියනකොට සමහරක් නම් ඉන්නවා මේක බාහිර දෙයක් කියලා. මේ කමරේදී මේක සමහරක් ඉන්නවානේ. නම් පිළිතුරු මාත් තියාගන්න. අපේ සාස්ත්‍රවල මහත්කේ තමයි මුලින්ම සුභෝදයක් ගැන දේශනා කරේ. ඒ නිසා සුභෝදයක් කියන්නේ අපිට සුභෝදයක් නෙවෙයි. ඒක අපේ ගුරුමයා. සුභෝදයක් කියන එක නවතින්නේ නැහැ. සමුදුරට පිටිපිට යනවා. යම් කෙනෙක් මධ්‍යස්ථානයේ යාමේ විතරවලේම එකතරා වටිනාකම සම්බන්ධයෙන් හොඳ ක්‍රියාවන් හොඳ වචනයන් හොඳ සිතිවිලි පරිණත වෙනවා නම් ඒක නැහැ මේ මාත්‍යාඥය සමාජ ජීවිතය ගැන කියලා සඳහන් කරනවා හොඳ මාත්‍යාඥයක් කියලා සුභ මාත්‍යාඥයක් කියලා එනේ සාර්ථක මාත්‍යාඥයක් ගැන කියක් කියනවා අපිට ඒකනම් මේ අනිත් කෙනෙක් සංදියා යාමෙන් කරා කුලින් සඳහන් කරපු ආකාරයද යහපත් සිතිවිලි වලින් යහපත් වචන වලින් යහපත් ක්‍රියාවන් යුක්ත වාක්‍ය කරනවා නම් සුඛායං සංකේත සම්මන් වෙනවා සුභ සංඥා වාක්‍ය මෙන්න මේ කරුණු කෙලෙකේ ජාතියේ පැහැදිලිව සම්මන් වෙනවා එනිසා අලුත් කවුරුද සමරද්දී සැබෑ බෞද්ධයන් අපි සම්මත ක්‍රමයන් අලුත් කවුරුද සමරවට රැඳා ගන්නෙ නමුත් අපේ මොලේක පරමාර්ථය අපි මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ එනිසා දිනුනේ හැම දවසක්ම අපි සුභ දවසක් කරගන්න ඕනේ උදෑසනවෙච්ච මොහොතේම ගුවන් විදුලියක් පිළිච්ච ගහනට ධම්ම චින්තාව අන්නට උදෑසන නිවසේ සෝදාන කරන ආහාර පාන දීතික පොත පුදාන්නේ වෙනාට මල් වහන් ටිකක් දුනු හාමුදුරනේ පූජා කරන්නට දැන් කස්මියා සංකරනවා නොකර නැත්නම් ඒ සංහා පුරු වෙන්න බව නිවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා නම් මේකම කරගන්න අපේ සෝදාන කරන ආහාර පාන වලින් බුදුහාමුදුරු වෙන්නේ භාජනයකට දානෙ ටිකක් අපි බුදුහාමුදුරු වෙන්න පූජා කරන්නට ඕන. මේක හොඳ දෙයක්. හොඳ චාරිත්‍රයක්. සමහර තැන්වල පිටිවිලක් තියෙනවා. එක දවසක් බුදු පූජා කිව්වොත් හැමදාම බුදු පූජා කියනවා නේද? නේද සමහර තැන් කියනවා. තාම දෙන්නක් නැහැ. කොහොමද දවසක් තියන්නේ? අද ඉබ්බැයි කියලා හිතන අපි ඉබ්බැයි කැටිවත් නැහැ. මේ බුදුහාමෙන් ආගම් ගන්නවා කියන්නේ. ඒ නිසා පුළුවන් දවසකදී දවල් ගන්නට කලින් ආහාර පාන සූදානම් කරනවා නම් ඒ නිවසේ ජීවිතයකට හෝ බුදු පූජාවට නැතිවන්නේ. ඒ තියෙන වාරයක් ගන්න තමයි පිළිති දෙන්නවා. නොපිළිච්ච වාරයක් ගන්න තමන්ට අපසරයක් ඉඳ වෙන්නේ නැහැ. ඒක වාරයක් නෙවෙයි පුළුවන් දවසකට කියන්න ඒක අපි වහව අනේ මදි උදාරම කරන්න ඕනේ. ඒක වැඩි ක්‍රියාත්මක කරන විතරක් නෙවෙයි. නිවසේ ඉන්න දරුවන්ට උපකාර කරන්න ඕන. ඉස්කෝලේ යන පාසලේ ලෝකෙට මෙන්න මේ තීක්ෂණ උදෑසන නිවසේ සිද්ධ කරලා පාසලට යන්න පුළුවන් කියන කෙනෙක් අයවන් දරුවන් සාර්ථක කරන්න ඕන. ඒක දරුවන්ගේ අධ්‍යාපනයේ ලොකු ආශිර්වාදයක්. ඒක ලොකු තීක්ෂණයක්. හැමදාම උදෑසන බුද්ධ පූජාව කියන අදහස තීක්ෂණයි රාත්‍රී ඉඳා ගන්න ඕන. එතකොට දිනුන අපේ හිතේ පහළ වෙන දුක වේදන. මෙන්න මේ සම්බන්ධයෙන් අපේ ජීවිතය සකසා ගන්නට ඕන. හැම දිනක්ම දිනුනේ තියෙන වැඩේ විදිහට තමයි ජීවිතය සකසා ගන්නට ඕන. කුමන වෘත්තියක සමාජයේ දෙන්නේ කියන්නේ. සමහර නැත්නම් ඉහළට ගියා කරන වෙන්න පුළුවන්. සමහර නැත්නම් ගොවිකම් බස් කරන වෙන්න පුළුවන්. කුලී වැඩ කරන වෙන්න පුළුවන්. අපි කරන රැකියාවන් වලදී අපේ උපහාසකම තේරෙනවන්නේ. අපි පොලිස් කරන්නේ දැනෙන්නේ ජීවත් වෙන දේ කියන කාරණේ මතයි අපේ ජීවිතවල වටිනාකම නැහැ ඒක තමයි මෙතුනි සමාජ ජීවිතයේ දැනෙන්නේ ජීවිතයක බවට පත් කරගන්න තෝරන ඒ සඳහා ප්‍රධාන ඒකකයක තමයි දවස කිහිපයක් දිනේ කියන්නේ දිනෙන් කාර්යයක් කරනකොට සමස්ත ජීවිතේම කාර්යයක් බොහෝ දෙනා කියන තුනි අදට වඩා හොඳ කෙනෙක් ලැබෙවා කියලා කල්පනා කරන්නේ. ඒක එතනම කවදාවත් වෙන්නේ නැහැ. අවුරුදු කාලයක් ඉන්නේ ඒක එතනවත් වෙන්නේ නැහැ. හැමදාම හිතනවා. මැරෙන්න අද මැරෙනවා නම් හෙටවට තමයි ඒකට කියන්නේ. කවදාවත් හෙටින් නෑ ඒක හරියට අර බාහිර ලෝකයක්. පින්දුමින් අප වාසනාවන්ත හෙටවටක් නෙවෙයි. වාසනාවන්ත අදවස් අපි කරගන්න ඕන. අද තිලාගෙන ඉන්නවනම් අද අපිට මේ අද දැහැමි වෙන්න බලන්න උපරිම තේරිය ආශා කරන්නේ. ඒක තමයි වැඩ කර කරනවා නම් වැඩ කර කරන අවස්ථාවේදී දැහැමිව උත්සාහිනේ කටයුතු සිදු කරන්නේ. ඒකවල තමයි සමස්ත ජීවිතේම අපිට ගන්න කරන්නේ. දරුවන් පිළිගන්න රැකෙත් නැතිනම් දරුවන් පුරාකාරයෙන් ඇතැමිට බොහෝ දෙනා ඉස්කෝලේ මාර්ග දෙන තමයි ලොකු ඉක්මනක් තියෙනවා දරුවන් ඉක්මනට ඉස්කෝලේ බාර ගේලා ඉක්මනට ඉගෙන ගන්නවා කියන්නේ. ඇතැමිට දරුවන්ගේ පුරා කාලයේ තියෙන සුරකල්පවත් බලන්න කියලා එක කෙනෙක්ට හරියට ලැබෙන්නේ නැහැ. දරුවන් පුරා කාලයේ පිටුපිට දරුවන් එක්ක සම්පූර්ණ සතුටෙන් ගත කරමින් දරුවන්ගේ හොඳරක් දෙකින් පාසල යනවානේ පාසලේ දරුවෝ ඉගෙන ගන්නකොට ඒ කාලේදී දරුවන්ට එක මොකක්ද වෙන්නේ? දරුවෝගේ සංගීතය හම් කරන්න තිස් සමාගම් ලැබෙනවා. ජීවිතේ සෑම අවස්ථාවකදී මේ ඉන්න මොහොතෙන් දැනනිව සතුටෙන් කාලය ගත කරන්න. එහෙම නැති වුණොත් ඉන්න ශ්‍රීවාන්නේ මොකද්ද? අපි ඇටමිට අනාගතයේ සතුට තියෙන කෙනෙක් ඉතලක් කිල්ල කිල්ල මහා දෙයකවත් ගමනට කිල්ල අන්තිමට සතුට ලැබිලා නැහැ. බලනකොට හැරෙන්න කියලා අපිට දැනගන්න දැනන්නේ. සතුටක් ගත කරලාදී අපි උගා ප්‍රයත්න කරනවා. නමුත් ඒක නෙමෙයි පින්න අපේ වෙන්නට ඕන. ගත දෙන හැම මොහොතකදීම කුඩා කාලේ පටන්ම මේ සතුට කියන එක භුක්ති විඳින්න අපි ඉගෙන ගන්න ඕන. ඒ සතුට අපි ලැබෙන යුත්තේ පින්න තුනි දැනෙන්න තමයි. පින්න තුනි අදමා මේ අසංගත අපේක්ෂාවක් තමා තෝරාගත්තින් අනිත්‍ය කායික සාහජනගත ගාථානේක උපනිෂද් ජීවිත මාර්ගය ජරෝපනිෂත් අනිසංදේශාන ඒසං බරන් මරණයෙන් පෙස්සමානෝ පුඤ්ඤානි කෛරාත සුපාවහානි මේ ධර්ම මුලින්ම සඳහන් කළේ දෙවිදෙනි බහතුත වහන්සේ රාත්‍රී කාලය ආපු එකරා දෙවිදෙනි උන්වහන්සේ ආදී සඳහන් කරනවා උපනිෂද් ජීවිත මාර්ගය සත්‍ය මරණය කරා කියන එක සම්පූර්ණ වෙනවා. ආයත ප්‍රමාණ ලැබුම්කයි. ඒකම බහන් මරණය කෙරෙහි සමානයි. මෙන්න මේ මරණය පිළිබඳව පියති වෙනවා කියන කෙනෙකුට පුඤ්ඤානි කෛරාත සුභාමානි. සැපදෙන දෙන සිවිදහම් කරගන්න කියන. දැන් මේ සාකාව පිළිගනිමි. අපේ බාහිර මහන්සිය කියන දේශනා කරපු ආකාරය මේක දෙවිනේ දේශනා කරේ. මේ දෙවිනේ ආවදකේ ඉඳලේ මරණය සම්පූර්ණ වෙනවා නම් මරණය කියලා බයක් ඇති වෙනවා නම් අප්‍රමාදීව පිළිදහම් කරගන්න කියලා. පිළිදහම් පිළිගැනීම පිළිබඳව කියන්නේ අපට වාසියක් දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ නිකරගෙන පිළිදහම් පිළිමේ ආනිසංස ගැන වැදගත් සම්මිත පිළිබඳව කර්මමාන සම්මිත කළ දෙනවා. වාග් දේශනා කරනවා අන්නෝ ගතෝ හෝති වන්නෝ හෝති වන්තෝ යානෝ රුද්දෝ හෝති දීපෝ හෝති සක්කුලෝ සෝච සම්පදෝ හෝති යෝදනාති උපස්සයන් අමතං ගතෝ චෝ හෝති යෝධම මන්තන්ති අන්නෝ ගතෝ හෝති යම් කෙනෙක් කාමර පානාවේ දෙනවා නම් ඒක නැත්තා බලේ දුන්නා වෙනවා. යම් දොස්තෝතුලෝ වති. යම් යම් දෙනවා නම් නැත්නම් ගමපස්තෝ සැලකනවා නම් ඒ දුර්ගණයන් කැපේ දුන්නා හා සමානයි කියලා. අනජෝ ගමනෝ වති. වත්‍රෝ වති වත්‍රෝ. වත්‍ර දීම වර්ගයේ දීම හා සමානයි කියලා. දීපදෝ වලිකප්පුදෝ යම්කිසි කෙනෙක් ප්‍රතිපාලෝ කියන ආලෝක පූජා කරනවා නම් ඒක නම් හරියට ඇත්තන් දුන්නා වගේ කියනවා. සෝච සම්පදෝ මොහති යෝදනා දුප්පත්‍ය. යම්කිසි කෙනෙක් කිසියම් කෙනෙකුට නිවසන් පූජා කරනවා නම් නිවසන් මහදන් බැරි වුණා කරුණාවෙන් නිවසකට උදව්වක් හරි කරනවා නම් වාහනකට උඩු ටිකක් හරි අරන් දෙනවා. ඒක තරකන්නේ සියල්ලක් දුන්නා වගේ කියනවා. අක්ෂිනෝ ධර්මයේ සඳහන් කරනවා යන්ති කෙනෙක් දෙන දින ආහාරයක් දුන්නොතින් ආහාරයේ උපරිම වශයෙන් දවස් 6යි බෙදුවන්නේ. යන්ති කෙනෙකුට වස්ත්‍රයක් දුන්නොතින් වැඩිමොත් ඒක අවුරුද්දයි ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. නිවසක් දුන්නොතින් ඒ නිවසේ ප්‍රයෝජනයේ උපරිම කාලය අවුරුදු 75ක් උපරිම තියලා ජීවිත කාලය විතරයි. නමුත් වෙනදී කිසියම් කෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහයක් කරනවා නම් ධර්මීය ක්‍රියාන් කෙරෙනුගේ ජීවිතයට දෙනවා නම් ඒ කරන් සියලක් මොනවා වටිනවද කියලා. ඒක දහම් පදයේ සමහර කුජනගේ ජීවිතයම වෙනස් වෙනවා. මේ පිළිසලහරති අශෝක රජතුමා ගැන ඉන්දියාවේ කියන. අර පස්සේ විග්‍රහවල පොඩි හාමුදුරු රජතුමාට කියපු එක දාසව නිසා අර ඡණ්ඩාශෝක ධර්මාශෝක වාසතුමා මහා සාහිත්‍ය මිසරක් ඉගෙන ගන්නවා. ඒ සාපේක්ෂව ධර්මයේ දීම වඩා වැදගත් වෙනවා. ස්වාමීන් වහන්සේලා කරන්නේ ධර්ම දානමේ දීමයි. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුව ත්‍රිවිධ පුණ්‍යයන් කියලාගෙන අපට දේශනා කරා. දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු. මේ ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා දාන කියලා භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් ක්‍රියා කිච්චා කියන ජීවිතේ වැඩිපුර කරගත්ත නම් සුඛෝ පුණ්‍යස්ස මුච්චෝ කියලා සඳහන් කරනවා. ඒ කෙනාගේ ජීවිතයෙන් සැපේ වැඩි වෙනා විදිහ. එනිසා වැඩිපුර පින්කම් කිරීම වැඩිපුර සැපලත් කිරීමක් හැටියට සම්මන් කරා. එතකොට මේ දෙවියන් මේ විදිහට පින්දහම් කරන්නේ කියලා උනන්දු කරලා ආශාවන්ගේ වාස්තාවේදී බුදුරජාන් වහන්සේ මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මෙතුණේ මේ හැම අනුමත කරන්නේ නැහැ. බුදුහාමුදුරේ ආශාව ටිකක් දැනම් කරලා නැවත කවදාකවත් දේශනා කරා. අන්තිම පදේ වෙනස් කරලා උපරිමයේ ජීවිත මාර්ගෝ ජරෝපනේ තත්තන් සංකිතානා ඒසං බරන් මරණයේ තෙස්ස මරණෝ ලෝකානි සං අදේ සංකිතේ කෝපිය අර මුල් කාලවල කියන සමායි ජීවිතයේ තියෙන එක අපට හිත වෙනවා මරණය කරා කියන එක සංකිත වෙනවා මෙන්න මේ පිළිබඳව සියල් කැටි කරගන්න කෙනා ලෝකානි සම්පදේ සංකිතේකෝ ලෝකයේ තියෙන ආශාව දුරු කරන්න කියන එකයි මේ ගාථාවේ තේරුම. ඒකත් නිවරක් බාගතුන් වහන්සේ දේශනා කරනවා. ලෝකයේ ඉන්න සත්‍ය අපිට දැන තියෙන කියලා හොයාගෙන යන්නේ. අන්තක දැන තියෙන කියලා බොහෝ වෙලෙන් කතා කරන්නේ. අපිට දැන තියෙන අපේක්ෂා කරන්නේ දිරාපත්තන දේවල් ලං කරගැනීම කියන්නේ. දිරාපත්තන වයසට යන මහල් වෙන ලෙඩ වෙන දේවල් ඇත්තල තමයි ලෝක සත්‍ය අපට අපේක්ෂා කරන්නේ. දෝදරවන් ඥාති මිත්‍රාදී සාමිව හරයාවන් ගේරවල ඉඳගෙන මේ හැම දෙයක්ම තියෙන පිළින් දිරාපත්තන දේවල් මිනිසුන්ගේ ලක්ෂණය තමයි සතුට දැනීම හොයාගෙන යන මේ වරක් කරලා. එතකොට මේ වරක් කරගෙන කියලා අපිට සැලැස්ම තියෙනවද? අන්තිමට කියනවා අපි අනුරුද්ධ කර බහවෙන පස් වෙනවා. අප අපේක්ෂා කරන සම්පූර්ණ සතුටක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියෙද දුර්ජල්ම ලැබෙනකොට මියන් සම්බෝධයෙන් සතුටක් පස් වෙනවා. මහා බලන්තරු කියාගෙන ඉන්නේ. නමුත් ඒ දරුවන්ගේ ජීවිත පිළිබඳව යම් යම් අවස්ථාවල දැකෙන සිතුවිලි තුළින් කොච්චරනම් දුකට සංසාපයට පත් වෙනවද මෙන්න මේක තමයි පිළිතුරු ලෝකේ ස්වභාවය. නමුත් භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ විරාපත්තන ලෝකයේ අය විරාපත්තන දේහව රැස්කර කියන සතුට තවන අතරින් විරාපත්තන නොවන දෙයක් ජීවිතේට ලං කරගෙන සදාකාලික කෘත්‍යයක් ඇති කරගෙන දිරාවටපත් නොවන දේ කුමක්ද? දිරාවටපත් නොවන දේ තමයි පිළිතුරු දෙන්න තියෙන්නේ. දිරාවටපත් නොවන දේ තමයි ධර්මාපෝධය කියන එක. දිරාවටපත් නොවන දේ තමයි ආර්ථික ජීවිතය. මෙන්න මේ සඳහායි බුදුහාම ලංකාව නැතරියව. බෞද්ධ සාහිත්‍යයේ කරන කතාවක් සඳහන් වෙනවා. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට බාහිරයන් කියලා දෙන්නේ කියනවා. මේ බාහිරයන් මේ ලක්ෂණ බාහිරයන් කියන වැඩි කරන කරනවා. ඊට වඩා ලක්ෂණ ටික අඩු වෙනානේ. ඊට වඩා අඩු වෙන කරනවා. ඊළඟට අන්තිමට කරගන්නේ ලක්ෂණ අඩුම වෙනවා. මේ පුද්ගලයා යම් දවසක මරණාසන්න වෙනවා. නියම සෝදාන වෙනවා. නියම සෝදානේ තරස්කාරය දැන් යා බහරයාවක් වගේ කරදරේ තියෙනවා. අර වැඩේ කරන කරකව ලක්ෂණ බහරයාවක් න්යා එන්නේ කියලා. එන්න කියලා කියනවා දැන් මම කරව යන්නේ හදන්නේ මාත් එක යම් සෝදාන වෙනවා කියලා. මාත් එක යම් කියලා මේ වැඩේ කරන කරකව බහරයාවක් කියලා. මේ බහරයාම් වැඩ කියන්නේ බහරයාවක මතක් කරන්න එපා අන්න ඉන්නේ නැහැ. මේ වැඩේ කරන කලකෝ බහරයාවක් කියන කතාවක්. ඊට පස්සේ දෙවෙනි බහරයාවට කියනවා මම මේ ගමනක් යන්නයි හදන්නේ මාත් එක යන්නේ කියලා. දෙවෙනි බහරයාව අයිතරම දන්නෝන්නේ. ඒ බහරයාව කියනවා මම කොහොමනම් විතරක් එන්නම් කියලා. සුසානාවෝ මෙලකට විතරක් මම එන්නම් කියලා කියනවා. ඒ දෙවෙනි කලකෝ වෙනවා. ඊට පස්සේ තුන්වෙනිම අඩවල කලකෝ වෙනවා. අඩවල කලකෝ වෙනවා කියන මහනවා. මාර්කට් යන්නේ මාද කියලා. ඊයන් කියනකොට මම කියනවා මම එන්න කියලා. අර අදිවිම කරගෙන ගෙන කැමති යන්නේ. මෙන්න මේක පිළිසින අපේ ජීවිතයට උපමා කරනවා. අපේ ජීවිතවලින් අපි වැඩිලේ පොඩ මුදව කරලා තියෙන ආශා කරලා තියෙන කාටද? වැඩිලේ පොඩ අපි බොහෝ දෙනෙක් ආශා කරන ඉඩ කඩන්වලට. ඉඩ කඩන්වලට දේවල්වලට. අන්තිම ගමන යන්නේ අවස්ථාවේදී එයා තමයි අර ලක්ෂණ බාහිරට වුණා කියලා කියන්නේ. එයා කියන මතක් කරන්නේ බාහිරයා ඉන්න තැන කියලා වෙනවද නැහැ කියලා. වැඩේ කරන කලකට වෙනා අඟලක්වත් දෙන්නේ නැහැ. දෙවියන් අපි වැඩේ කරන කරකන්නේ කාටද? දෙවියන්ට කරකන්නේ සාමි බාහිරයාට දුරු කරනවා. ඒකන් කියනවා යම් දුරක් වෙනවා. ඒක හරියට දෙන්නේ. සුසාන භූමිය කරා යනවා. සුසාන භූමිය නම් කියනකම් මේක ජීවිතේ දෙවෙනි කරකැයි. අඩු වෙන කරකැයි කාටද? අඩු වෙන කරකැයි කාටද අපේ ජීවිතය? අඩු කරන කරකැයි අපේ හිතට. අපේ හිත තමයි අර අඩු වෙන කරකැයි උපමා කරලා තියෙන්නේ. අඩු වෙන කරකැයි කියන හෙන්නේ කිව්වත් නොකියුවත් ඒ අපිට එක මොනවද? මෙන්න මේ සිල්ුන අපේ ජීවිතේ උපමා කරලා තියෙනවා. එන සාදරයේ කරන කලකෝ ඉඩ කඩන් අපි දෙක අඟලක්වත් කෙල්ලෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් කලකෝ වල සුසාන භූමිය කරා යනවා. අපි අඩුවෙන් කලකෙන් පිට අපි දෙක අඟලවට යන්නේ නැහැ. මේ එක තමයි පිළිතුර අපි පොතේ යාම දෙවිදින කියන එක. බොහෝ දෙනෙක් ගැටලුවේ ජීවිතයේ තියෙන අවසාන කාර්යය විශේෂයෙන් අවසන් කටයුතු සිදු වෙන අවස්ථාවේදී බොහෝ අය අපි ගුණ කතා කරනවා. මෙච්චර සමාජ සේවයක් කරා මෙච්චර වැඩක් දේවල් කළා කියලා අපි ලෞකිකව වලින් කියනවා. එහෙම කිව්වත් පිළිතුරු කියන දවස් අපි යනකොටම අපි බොහෝ දෙනෙකුට ලොබෝ හැටියක් තියෙනවා. මොකද ඇත්තටම මේ නියකියකගේ නම් පොඩි ලෝකේ යාළුවෝ කියන හැටියක් අපල දෙනවා. වැඩිපුර පිළිතුරුගේ ඉතිරිවීම මේ නැත්තා දුකට ගන්නයි කියලා. ඒ නිසා තමයි බොහෝ විට නියගිනි වයිටි පාස් කරන හත්තාවක් ඒ තුමාට දාන දෙනකොට අර කෙනෙක් එන්නේ යාම පිළිපේ ස්ථානකට යාම දෙකක් කියලා කියනවා. අර මහා ගුණ කතන කියන අවසානයේ බලන්න මේ නියගිනි කෙනාට අපි ලොකෝ නිග්‍රහයක් කරනවා. අපි ලොකෝ නිග්‍රහයක් මේ කරන්නේ. අපි මේ ඔක්කොම කරන්නේ අපි මේ නිදර්ශනයකට දක්වන්නේ අපේ ඥාතිවරයා දැන් දුකට ඉන්නවා කියලා අපි ඥාතිින්ට නොකියා කියනවා. එනිසා පින්නදින හොඳට මතක තියාගන්න. මේ අංගයේ දරුවන්ට කලින්ම කියලා කියන මට නම් ඔය වැඩේ කරන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි මේ ගියාට පස්සේ දරුවන්ගෙන් තින් බලාපොරොත්තු වෙන්න එපා. යන්න කලින් සමාන අවශ්‍ය තින් අපි ගණන් කරගන්න. හැබැයි දරුවෝ පිළිබඳ විතරක් අපේක්ෂාවෙන් විදියට පින්නදින මේ තින් අපට කරගන්න පුළුවන් කමක් නැහැ. බොහෝ දෙනා ජීවිතේ වැඩිපුර කාලයක් දරුවන් වෙනුවෙන් කැප කරලා අන්තිමට තමන් කිස්සට යන්නේ බොහෝ දෙනා. දරුවා හැමිට හදලා ගියා කියන්නේ බුද්ධිමත් වෙලා දරුවා කෙනෙක්ව කරලා තොරි කාම වෙනා. ඒ දරුවාන්ට ඒ කෙනෙක්ට එන්න මඩ වෙන්න පුතේම පියකෝ වෙද දුකට ගාම වෙනවා. මේක ඉතාම අභාග සම්බන්ධයක්. එනිසා බණහා නැත්නම් කියලක පින්දහම් කර නැත්නම් ඇලියද පින්නතුනි ධාර්මයේ තීක්ෂණයෙන් විතරක් සුගති ගාමී වෙන්න බෑ. ඒක හොඳටම මතක තියාගන්න. ධාර්මයේ තීක්ෂණ දුරට විතරක් සුගති ගාමී වෙන්න බෑ. සුගති ගාමී වීම සඳහා තියෙන ප්‍රධානම දේ තමයි සිල්වත් වීම. ආයමකිනේ සම්වර කරගෙන ඉන්න. ධාර්මයේ ඉස්තර ගන්න ඇදෙන සමාජ පස්තරයේදී බෞද්ධ සම්පත් ලැබෙනවා. සීලයේ අනිසංස හැටියටයි සමාන්ද හොඳ සුගතියක් ලැබෙන්නේ. භාවනා කිරීමේ අනිසංසයක් හැටියටයි සතරේදී නෝන ලැබෙන්නේ. එන්සානේ ත්‍රිවිධ පුණ්‍යක් පියාම අපේ ජීවිත රැක කරගෙන ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ දෙවනි ගාථාවෙන් අපට දේශනා කරන්නේ ලෝකාභි සම්පදයේ සංකේත කොළෝගිටින ඇල්ම අතුර ගන්න කියලා. ඉන්න තැනට ඉඩ කඩන් වලට ඥාති විස්තරාදීන්ට දරුවන් බොහෝ විට ආසා කරනවා. විශේෂයෙන් අපේ ශරීරයෙන් අපි ගොඩක් ආසා කරනවා. මෙන්න මේ ආසාව දෙකෙන් දෙකෙන් දෙකක් දුරු කර ගන්න ඕන. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ කරා කතාවක් සඳහන් වෙනවා. අබුද්ධෝ පාද කාර්යක බෞද්ධ වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණේ එක්තරා කාර්යයක එක්තරා ඍෂිවරයෙක් කියන කර්මපාලන ඍෂිවරයෙක් වුණේ. මේ ගුණවරයා උගා සිට දින උගල සම්පතිය දින කරලා ඥාන ලබාගෙන අභිඥා ලබාගෙන ආත්මය යන්න පුළුවන් තාක්ෂයට මේක දින කරගන්නවා. මේ කැනැත්තාට අවස්ථක් අහන්නේ මුහුදට ඉතිරි සාගරයේ ඉන්නුනේ ගමන් කරන දෙවිද බලමින් සාගරයේ මැද වූ එක්තරා විශේෂ දෙයක් දැක්කා. මොකද දැන්නේ කවුරුට තුගේ ශරීරයේ කොටස් තියනවා දැක්කා. මේක නැතුව මේ ඉරිදි මාත්මේ මුනිවරයා කල්පනා කළා මෙතන මේ සාගරයේ මැද කපුටෙක් එන්න ක්‍රමයක් නැහැ. මොකද මේකට හේතුව කියලා ඕ ඉරිදි බලෙන් බැලුවා. බලනකොට මේ තැන තර කෙනෙක් කියන්නේ මේකට හේතුව. හිමාලයේ වහලේදී එක්තරා හැටෙක් මිය ගියා. මරණයට පත් වුණා. මේ මිය ගිය වැටාදී ඇස් ශරීරයට ආවේ කරා කපුටෙක් ශරීරයේ මස්කන්න යාවි. මේ ඇස්කුණ පිළිතුරු ලොකු සැඩපහරකට අහුවෙලා ඇස්කුණ ටිකෙන් ටික ගඟට ගිහිල්ලා ගඟෙන් ටිකෙන් ටික මුහුදට ගියා. ඇස්කුණ මත ලස්සාගෙන ඉන්න මේ කපුට ආකර්ෂණය කළා. මෙච්චර හොඳ ආහාරයක් ලැබෙලා තිබෙද්දි වෙන තැනකට යන්න දෙයක් තේරුමක් නැහැ නේද? මේ ඇස්කුණ ගඟ ආනන්දගේ තියෙන අවස්ථාවේදී ඇස්කුණෙන් තමයි අවශ්‍ය ආහාර ගන්නවා. ගංගානන් ගමට කොටියට ආව අතුරු දුන්නා. ඇතා මෙතනවා ඇස්කුණ එකළඟ කිලි කියලා. ඇතා ඇස්කුණ මත හිටියක ඇස්කුණ එක තැන නැහැ. ඇස්කුණ ටිකෙන් ටික ගංගාවෙන් සාගරයට ගිහින් සාගරයෙන් ටිකෙන් ටික ගෑකට ගියා. සාගරයේ මැදට ගිය අවස්ථාවේදී මොකද වුනේ? ටිකෙන් ටික මේ ඇස්කුණේදී ඇතාගේ ශරීරය පොඩක් අඩු වුණා. යටි මත්යන්ගේ කරනවා කරනවා උඩින් පපුලන්න බව කරනවා. මෙහෙම කිහිල්ල ගිලා අන්තිමට මේ කපුටාගේ දෙපා ඉතින් ඉන්න තැන විතරක් ඉතුරුනා. කපුටාට එතකොට තමයි මඟක් වුණේ ගොඩබිමට යන්න ඕනේ කියලා. කපුටා අහසට කියහමුවා. උතුරු පැත්තට කියාමල ඈතට ගිහින් බැලුවා. හේම භූමියක් ගොඩබිමක් තියනද කියලා උතුරු පැත්තේ තිබෙන්නේ නැහැ. දකුණු පැත්තට ඒ වගේම වේගෙන් කියහමුවා. එයාට මානසික ගොඩබිමක් නැහැ. නැගෙනහිර පැත්තට කියහමුවා. බාහිර පැත්තට කියහමුවා. කිසිම තැනක මේපත් මේ පුරලාද මේ කපුටාට අය ගහන තැනක් ඉතුරුන්නේ නැහැ. නැවත කපුටා සමානී කියැස්තුන මතට ආවා. එනකොට අර කියමුණ කොටස් ටිකක් කියවෙන ගිහිල්ලා ඇතා මේකට පස්සට මුකුත් නැහැ දැකලා ඇතා මරණයටපත් මේ කපුටා මරණයටපත් වුණා. මෙන්න මේකයි කියන්නේ මේ කපුටට අපේ ඉරණම. මේ සංවේදනායි ඉරණම දැකපු මේ මොනිවරයා කර්මපරාධනාන් ඉරිදිමත් මේ මුනිවරයා නැවත තමන්ට උපස්ථාන කරන හිමාලය වනයේ ආශ්‍රයේ මිනිසුන්ට මේ කතාව කියලා කිව්වා. ඇසාගේ අස්කරයේ පිළිසරණක් කියලා හිතාගෙන මේ කපුටා මොලා වෙලා ගමින් කාගෙට කියලා කාගෙට ජීවිතක් පිට කඳුනා වගේ මේ ලෝකේ ඉපදෙන සත්‍යයන් සමස්තල විශ් මේ ශරීරය ලැබිච්ච මේ කායික ශරීරය ගැන හිතන්නේ මිනිස්සු මෙන්න මේ වගේ. ශරීරයක් තමයි ලැබුණාම තමයි හිතන්නේ තමයි කිසි ලොකුම පිළිසරණ තමයි වාසු දාකරන්නේ ශරීරය නෑ කියලා අපි හිතන්නේ. නමුත් වෙනස් නැති වාස්නේ ශරීරයට කරදරමක්. සැලක වල පිටතේ ඉඳගතරන මොහොතක් පාසා වේගින් මේ ශරීරය මාරු වෙනවා. ලෙඩ උපදපත් වෙනවා. වයසට යනවා. අපි ඇඳට වැටෙන දවසක් අපි ඉන්නවා. බොහෝ දෙනෙක් මෙන්න මේ ශරීරය ගැන විතරක් අපේක්ෂාවෙන් බලාපොරොත්තු හිතේ ඉන්න කෙනා වයස දෙකෙල්ල extend වෙනකම් දන්නේ නැහැ. මොකද ඔහු ඉඳාගෙන ඉන්නේ මේ ශරීරය තමයි කරකැවිලා කියලා. නමුත් අන්තිමට සමාජ විසාම ප්‍රිය කරපෝ සමා උපස්ථාන කරපෝ සමා ජීවිත කාලයෙන් වැඩිපුරම කලබු මේ ශරීරය සමන්ට එහෙවිල නැති කිතුනේ. සමන්ට ගැටේ වේදනාවක් දෙනවා. අපේ ශරීරයේ ලක්ෂණයක් හොඳට තියෙන කාලේ යෝන කාලේ අපි හිතාගෙන ඉන්න අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් මේ ප්‍රතිගෙන් එක වයසට ගියාම අපට ආත්ම ඉරණම ගැන අපි දන්නවා. අපි දැන් මුලින්ම ප්‍රිය කරපු අපේ ශරීරයේ අපට එකාලම දවසක් එනවා. අනේ මේ ශරීරෙ ඉක්මනට නිදහස් වෙලා නැත්නම් හොදල් කියන දවසක් අපට එනවා. එහෙනම් වෙනදෙන්නේ මෙන්න මේ ශරීරය පිළිබඳවත් අපි තියෙන ආශාවට ගෙන්දි කඩ කරගන්න ඕන. ඒ අඩපර ගත යුත්තේ අපි වෙනත් දෙයක් සඳහා නෙවෙයි දුකෙන් නිදහස් වීම සඳහා. බොහෝ දෙනෙක් පින්නති ජීවිතයේ සැප ලබන්න කියලා හිතාගෙන කරන්නේ හොඳට ඉගෙන ගන්න එක, ඉහළම රැකියාව ලබන එක, ඒ වගේම දැනලා අන් ඉඩ කඩන් වැඩි දියුණු කරගන්න එක, දුර්ලභම දෙයක් කරන එක. බොහෝ දෙනෙක් කියන ජීවිතයේ වේදනාවක් සැප ලබනවා කියලා. මේක යම් සැපතක් ලැබෙනවා පින්නති. නමුත් මේ සැපයේ ස්වභාවය තමයි අල්ප ආස්වාදයි බහු ආදීන. ආස්වාදයේ අඩුයි ආදීන නිවැරදි. මෙන්න මේ නිසා තමයි අපි ධර්මයක් කියලා යුත්තේ. අපිට බාහිර ලෝකයේ කරදර කම්කටොළු වෙනකොට අපි මානසිකව වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපේ සමාජික කරදරේ පිටමනවත් බාහිර සුඛයන් පිටමනවත් අපි ලොකු අපේක්ෂාවක් හිත වෙන්නේ. ඒ අපේක්ෂා නිතරේට පිටු නොවනකොට අපි මානසිකව කඩාගෙන වැටෙනවා. ලෝකයේ තියෙන කඩාවැටෙන ධර්ම සාධයන් පිළිබඳව අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. මේ සංජානන කිසාලෝකයේ පිළිබඳව. කිසාලෝකයේ සමාජයේ දරුවාගේ මරණය වැඩි දෙයක් කම්පාරවත් දෙයක් හරනවා. බොහෝ දෙනා කියන්නේ මේ දරුවත් හරිනා කියලා බෙහෙත් නැන්නේ කියලා කියනවා. ඉතිලක ඉතින් හැම දෙනෙක්ම මේ තැනට කියලා බැස්සා. ආකේපරික සාගෝට මෙහාවේ බුදුරජාණන් වහන්සේ ගරහට උන්වහන්සේ ගරහට ආපු අවස්ථාවේදී මුලින්ම බහතුතු වහන්සේට සඳහන් කළානේ කාරණය බහතුතු වහන්සේ පොරොන්දු නම් මේ දරුවා කෝපස්තර දෙන්නම් කියලා. හැබැයි උන්වහන්සේ කරයිලි මකස. මොකද ඉල්ලීම? ඒ ඉල්ලීම තමයි අවටිකක් හැගෙන එන්න ඕන කියලා. කිසාවෝටනේ කැමති වුණා අතුරටපත් වුණා අවටිකක් කියන එක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි කියලා. නමුත් කියලා දුන්නාලෝ විශේෂ ප්‍රකාශයක් කරා මතකද? ඔහේ කියන අපිටක නොමන කියන අපිටකට වෙන්න ඕන. ඒ අපිටක නැහ නිවසින් ආයේ ඥාති විතරදී කවුරුවත් නොමනිට කෙනෙක් වෙන්න ඕන. එහෙම නිවසින් ඉස්සරහ අපිටකට දෙන්න දෙයක් කිව්වේ. ඒකා ගොඩක් අපිට ආදී ගියා. ඇයට අප ලැබුණා. නමුත් පින්නතුනේ ඒ හැම විතරකම කෙනෙක් නිය ගියලා. ඒ හැම විතරකම ලැබෙනවා. තමන්ගේ අම්මා තාත්තා නැන්ද මාමා කියන මිනිහ ගියයි කියලා. නොමර කිසිම ගයක් ඇඳ මොනෙකුනේ නැහැ. අප ලැබුණා නොමර ගයක් ඇඳ ලැබුණේ නැහැ. ඇයි? කල්පනා කරලා ඇයි අවබෝධයෙන් හදත්තා මේ මරණය සමාජයේ දරුවන් විතරක් සමාජයේ විතරක් පුරුම වෙච්ච දෙයක් නෙවෙයි. සතියේකට ලෝකත්ය. මේක දෙවියන් කයට ලෝකයාට මාත්‍ය පිරනවා කියලා. මෙන්න මේ ඉරණම සැහැරෙට තීරණ ගත්තනම් පිටසෙනි ගත්ත ගමන දුකාරු නැහැ. දැන් බොහෝ විට අපට අපේ ජීවිතේ දුක් වෙනකොට දුර්දර්වන් විවාහ කරගෙන අන්නමත් වෙනකොට දුර්දර්වන් අතේ කර වෙනකොට ඥාති මිත්‍රාදීන් ළඟ වෙනකොට ඥාති මිත්‍රාදීන් ජීවිතවලින් සමුගන්නකොට අපට ලොකු සංවේගයක් හට ගන්නවා. අපි හිතන්නේ ඉන්නේ මේ කරදරේ මේ දුක අපට විතරේ ඇති උනේ කියලා. නමුත් මේ සැකැලෙස නොවන බැලුවත් මේ අපට විතරක් උරුමෙච්ච දෙයක් නෙවෙයි. අපිට මේ දුක වැඩි පුරාවේ ඇයි? අපි මේ දේවල් සමගි කරගෙන වැඩි පුර. දරුවන් පිළිබඳව වැඩි බලාපොරොත්තු හිතරන් ඉතියනම්. දරුවන්ට වැඩි පුරම ආශාවෙන් ඉතියනම්. දරුවන්ගේ මහතෙන් එක ලකුණක් දෙකක් අඩු වුණත් දෙමාපියන්ට ලොකු සම්මිනියක්. එනිසා පින්නතනි කලියුත්තේ මේ ඇල්ම වැඩි මඩු කරගන්න එක. ඇල්ම වැඩි මඩු කරගත්තට එකක් හරි ඉතුරු කරගන්න ඕන. යුතුකම් කියන එක ඉතුරු කරගන්න ඕන. ඇලී මඩු කරගන්න ඕන. මේකෙන් කියන්නේ යුතුකම් ටික නතර වෙනවා. ඒ යුතුකම් ටික දරුවෝ හැටියට දෙමාපියන් හැටියට සාමි ප්‍රහාරයන් හැටියට යුතුකම් ඉතින් ඉතුරු කරන්න. නමුත් පින්නතනි ඒ අය පිළිබඳව තියෙන අපිරික් කාඩ් කරගන්න. අනිත් දේ තමයි පින්නතුනි ජීවිතේ අපට නිරායාසම ලැබෙන. මේ ලැබෙන මහලුකින් දිරාපත් කී මරණය කියන මේ ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අභිධර්ම පාඨයේ කිතම්ම නිතරම මෙහෙය කරන්න කියලා. අපි ලැබෙන බව මහල් වෙන ආකාරය මරණයට පත් වෙන බව කියන මෙන්න මේ ධර්මතාවයන් නිතර මෙහෙය කරන්න කියලා. සමහරය බය මෙහෙ කරන්නේ. එකම තේකරෝටින් අපේ ජීවිතේ සතුට නැතිවෙ දෝ කියලා. නමුත් වෙන දෙයක්ම දෙයක් නැහැ. මේක හරියට මහා මාර්ගයේ තියෙන මඟ සලකනවා කියන්නේ. මහා මාර්ගයේ යනකොට නොයෙක් විදිහේ මඟ සලකනු තියෙනවා. මාර්ගයේ වැඩි ප්‍රතිපන්න තැන්වල ඉස්සන තුරු කියන කෝඩ් එකක් ගන්න තියෙනවා. බහුලව අහතුරු සිදුවන තැන නම් කෝඩ් එකක් ගන්න තියෙනවා. ඒ වගේම මහා මාර්ගයේ කුඩා තැන්වල බෝඩ් එකක් ගන්න තියෙනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බෝඩ් එකකට යනකොට අපිට විශේෂ කනගාටුවක් ඇතිවන්නේ අපිට පසුතින් මේ වාහනේ යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ බෝඩ් එක ඔක්කොම අයින් කරනවා කියන්නේ. එතන ඒව කවුරුත් අයින් කරන්නේ නැහැ. ඒව තියෙන්නේ ඉදිරියේදී සිදුවන අනතුරු කාර්යයන් අඳුනාගෙන අනතුරෙන් වැළකෙන්නේ. ආත්මය වගේ පින්නනනි. අපි තරණය අපේ සාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ අපට මේ ජීවිතය යථාර්ථයන් කලින්ම මෙහි කරන්න කියලා කිව්වේ. ඒ අනතුර අපේ ජීවිතේ යන අවස්ථාවේදී දුකට සංසාරයට කර්ම වී තිබීමට බොහෝ දෙනෙක් මේව කලින් සිහි කරන්නේ නැහැ. දෝදරුවන් ලෙඩ වෙනකොට දෝදරුවන් ඇතැන්නට දෙමාපියන්ට කලින් ජීවිතේ සමුගානකොට අපේ වැඩිහිටියන් කීපකට ගහගෙන අඬනවා නෑ ගහනවා. එය සංඛ්‍යාන ගහමි මොකද කියන්නේ? එය සංඛ්‍යනවා මම තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා නේද? තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. බලන්න පින්නතුනි අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා මෙව නිතරම මෙලි කරන්නේ කියලා. මෙලි කරන්නේ කියලා අනුශාසනාක් මේ කියෙන්නේ අපි ඒක අහලත් නෑ දැන්නෙට. අහුවත් මෙලි කරලත් නෑ. ඊළඟට අපි ඒ ජීවිතය යන වෙනකොට අපි කියනවා මොකක්ද? මම මේක තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. ඒ යම් කිසි කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරනවා නම් එයා මොකද මේ කියන්නේ? එයා මේ කියන්නේ පින්නතුනි යා තුන් හිතකින්වත් බුදුහාමරණ අවසන්නාව පිළිපැදෙර නෑ කියන එක මේ කියන්නේ. ඒ නිසා පින්නතුනි අපි ධර්මයෙන් ගන්න ප්‍රතිඵලය තමයි අනාගතයේ දුක් සංසාර ඇති වෙන වැරදීම් ඇති වෙන අවස්ථාවට ජීවිත අනාගතය වෙනවා. ඒ කියන්නේ අවස්ථාවලදී එවැනි සත්‍යයන් වලදී කම්පාවට පත් වෙන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක ඇතුළේ නම ජීවිතෙන් ධර්ම ලොකුම දෙයක් ගන්න. අන්න ඒ සඳහායි අපිට බුදුවරයෙකුගේ ධර්මයන් අවස්ථාවන්නේ. ඒක උතුම් මංගල කාරණයක් කියලා ධර්මයෙන් ප්‍රදාන කරනවා. මංගල සූත්‍රයේ අවසාන කාරණය සුත්තස්ස ලෝක ධර්මයේ චිත්තං යක්ඛන කම්පතේ අකෝකං විරජං හේමං ඒ සම්මංගල මුත්තමන්ය. මංගල සූත්‍රයේ මුල් කරුණ අපි විභාගයට සාකච්ඡා කරනවා. දෙමාපියන් සැලකීම, ඥානින් සංග්‍රහ කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා මේ මංගල කාරණන් අපි විතර මහනවා. නමුත් පිටතින් මංගල සූත්‍රයේ කියන වැදගත්ම ධාතාව අපි අවබෝධ කරනවා. උතුම්ම මංගල කාරණය තමයි මේ සැලෙන්න පෙරලෙන ලෝකයේ අටලෝකම අභියස අම්පාරවන විදියේ මානසිකත්වයක් ඇති කර ගැනීම. මේ පිළිතුරු නැහැටි බන්දුල මාලිකා පිළිබඳව. මාලිකාවන් දෙදෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ කාරණේ. මේ එක මල්ලිකාවක් තමයි බඳුල මල්ලිකාව. බඳුල කියන්නේ සේනාපතියාගේ පහරයක්. බඳුල සේනාපතියා කියන්නේ රටේ රැඳිතුමාගේ ප්‍රධාන සේනදිය. දැන් කාලේට නම් හමුදාපති වෙලයි. දෙහත් මල්ලිකාවක් පාමි වහන්සේලා විමසේ දාන්නේ දෙන්නේ කියන්නේ. දාන්නේ දෙන්නේ නාස්කාරී එක්තරා ඇමති එක් කැවිලා. මේ මල්ලිකාව එක්කා ජීවත් ඇයි මේ පත්‍රිකාවේ තියෙන දෙය කියවලා ඒක පිටේ තියාගෙන ඒක ඉන්නේ ගහගෙන පාමෙන් වහන්සේලාට සුදුසු පරිදි දාන වෙන නිසා. මෙහෙම කාරණේ දෙදෙනෙම ඉන්නකොට නිවසේ එක්තරා සීලිකාවක් ඇති වුණා. අර ධාන්‍ය දෙදෙනෙම කීය වාදනයක් නීද්‍ර වාදනයක් දින වැඩිලා පුළුවන්. සරුන් මහලෝ කල්පනා කළා මේ මල්ලිකාමරෙන් කම්පාට් අත්නාර ගන්න මල්ලිකාවට ඉන්න මාධ්‍යමක මැෂෝකට ඉතිහාම නම් ගැන ඇති කරගන්න එපා. අම්මාවට ඇති කරගන්න එපා. ඔබ ඉන්න වනාහි සාම පරවත්ී කුසලයන් මේ කරන්නේ කියලා. මේ අවස්ථාවේ මල්ලිකාවට සාමාන්‍ය ඉගෙන ගැනීම දෙවම ස්වාමීන් වහන්සේට දෙන්නවා. මොකද මේ දෙකෙහි මේ දාමේ බෙදෙනින් කිය අවස්ථාවේදී බඳුර තේනාපතිය මල්ලිකාවට පුතුන් කිත් දෙදෙනෙක් කියයි සනාන් කරනවා. ඒ විවාහය නියුරු දරුවන් කියලා සනාන් කරනවා. ඒ දරුවෝ කිත් දෙදෙනා බඳුර තේනාපතිය කියන මේ 33 දෙනාම ඉතාම බලවත් යුද්ධයකට ගිහිල්ලා ඉන්නේ. ඒ යුද්ධයේදී අර 33 දෙනාම මේ කියයි කියන බෞද්ධයයි අර ළමෙන් යන දුරු. ඇයි කියන ස්වාමීන් වහන්සේ මේ තරම් අනුතරක් වෙලා ඉන්න කෙනෙක් මම මේ වාග්නයක් කරුණාට මම කම්පා වෙන්නේ නැහැ කියලා. කෙනෙක්ට බලන්න මේ ශක්තිය. මේ අත්තන් දානයක් බෙදෙමින් ඉන්න අවස්ථාවකදී මෙවැනි පිළිතුරක් මෙවැනි ආරක්ෂාවක් ගන්න මොකද වෙන්නේ? දරුවෙක් මිය යන්න ඕනේ නැහැ. දරුවෙක් වැටුණා කියලා ආරක්ෂා වුණත් බලන්න. ඇතැම් විට හාමුදුරන්ට දානයක් නැති වෙන්නේ. මේ තැනකේ කොච්චර ධනිමත් සංඛාවක්ද? මේ ධනිය මේ ශක්තිය දෙන තැන කොච්චර ධනිය තිබුණාද? කොච්චර අධ්‍යාපනයේ ඉඳලා ඉඳලා උපාධි තිබුණාද? කොයිතරම් ඉහළට ගියා වැඩ කියලා දිනා. කොයිතරම් ඉහළ දෙමෝපියෝ ඉන්න උසස් පුරවල ඉපදෙල කියලා. ඒ කිසිදු දෙයකින් මේ ශක්තිය අපට ලැබෙන්නේ නැහැ. මේ ශක්තිය ලැබෙන්නේ ධර්මයේ තුලින් විතරයි. ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ඒ තුලින් අනාගතයේ වෙනගෙන දුක්ඛන්තක ලෝකල්තිය හඳුනාගෙන ඒකින් අපට ආශාව දුරු කරගෙන මේ ඇලිමේ ලක්ෂ ප්‍රමාණයකින් දුර වෙන්න පුළුවන් නම් ඒ දුර වෙච්ච ප්‍රමාණයක පින්නකමින් අපේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අය වෙනවා. ඒ නිසා ඔබ කොච්චරනම් ධර්මීය පිළිපැත්තාද කියන එක තීරණය වන්නේ මේ වගේ සම්තුම විස්තරතාවුද නෙමෙයි. ඔබට ජීවිතයේ ලොකු ධර්මෝ කාර්යයක් දෙකණයක් උපකාර ගන්න කියන මේ අවස්ථාවදී තමයි ඔබ කොච්චරනම් ධර්මයට සමීප වෙලාද කියන එක අපිට බලන්න පුළුවන් අවස්ථාවක්. එනිසා අපි මේ සඳහා අපි වඩා වඩාත්ම ධර්මයට නැඹුරු වෙන්න ඕනේ. හැකිතා පරිහානියෙන් ආශ්‍රය කරන්නට ඕනේ. නිතරම ධර්මස්වණය කරන්නට ඕනේ. නිතරම සිල්වත් වෙන්නට ඕනේ. කාය වදනේ සම්මර කරගන්නට ඕනේ. ඒ වගේම ටිකින් ටික හරි භාවනාවකින් තමයි හිත දියුණු කරගන්නේ. වැඩ පිළිවෙලක් සමාජෙට දෙන්නට ඕනේ. මෙන්න මේ තුලින් විතරයි පින්නතුනේ අපට මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය තියෙන්නේ. එහෙම නැතුව කිසියම් කෙනෙක් හිතනවා නම් මම වා කලියකට බල තියෙනවා මම ජීවිත රැක්ෂණයකුත් දාලා තියෙනවා නැත්නම් මගේ දරුවෝ හොඳට ඉගෙනගෙන තියෙනවා වෛද්‍යවරු ඉන්න දරුවෝ ඉන්නවා මට ලැබුණාම බය වෙන දෙයක් නැහැ කියලා සමානක් ඉතින් ඉන්නවා නේද නමුත් වෙනදෙන මනක තියාගන්න සමහර ලෙඩවලින් මේ යනවා ඒ රෝගිනේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ ඉන්න රජාවාද වලට දේශනා කරපු ප්‍රසිද්ධ මහාචාර්යවරු ඉන්නවා යා වෛද්‍ය විද්‍යාත්මක මහාචාර්යවරු ඒ මහා කරවරේ නිහ කියලා දියාපාදයක. ඒ වගේම ලංකාවේ කොහොමවත් උගත් සංස්කාරක කියන පල්ලේ වෛද්‍යවරියක් ඇත් මහා කරවරියක් වෛද්‍ය විද්‍යාවේ ඇය මිනිගේ පින්න තුනි ඇය සංජය කර්මයකදී ඇයට දීපුල් ලේ වර්ගයක් ලේ වර්ගයක තිබෙන්න එක්තරා වෛරසයක් හේතු වෙන්නේ වෛරසයේ ශරීරගත වෙනා ඒ වෛද්‍යවරිය මහා කරවරිය නේද එතන තියෙන මේ වෙන අනුතුර අපි හැම දිනම ජීවිත තියෙනවා ජීවිත අනුතුර කියන දේ නියම නෙවෙයි ජීවිතයේ ප්‍රධාන අනුතර තමයි මේ අපි ඉතාම දුෂ්කරව ලබාගත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයට රැඳෙන්නේ. එන සම්මාරණයට පස්සේම නෙවෙයි ජීවිතය අනුතර හැදෙර බුදුදහම කරගන්නේ. මෙතන අපට අපි මොනවද කියයි කල්ප ගානකට පුදුරු සිය ගණනක් දහස් ගානක්වත් අපිට මොන කේද කියලා හිතනවත් බැරි මාසාවරණයක් අපි මේ ඉන්නේ. දෙනිසාජීවිතයේ කුමන අභිෝග කරදරාවක් ඒ සියල්ලම අපිට පිළිතුරු ඒ සියල්ලම නැගෙන අපේ බලවත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අනිත්‍ය දුකහින් ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න. ඇකිට අල්ම අඩු කරගන්න. වේච අඩු කරගන්න. මෝහය අඩු කරගන්න දුකෙන් නිදහස් වීම සඳහා අපි වහවහාම අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. ඉතින් මේ සඳහා කටයුතු කිරීමට පිළිවෙලක් ඥාත්‍රවාදීන් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාතර සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ අසංකීර්ණ දේශනා පටන් මේ මොහොත දක්වා විවිධ ආකාරයෙන් පින්නා පිළිගැනගත්තා. මේ අවස්ථාවේදී බොහෝ වේලා ප්‍රධානෙන් ධර්ම ශ්‍රවණය කළා. දහම් පඬුරු පූජා කරනවා. මේ සියලුම ආකාර නිරත් කර ගන්නා උපුනේ දැනන්නේ කලින් ඔබ ප්‍රමිතියොත් පිළිබලාපොරොත්තු වෙමි. කිසියම් ඥාතිකර සංකේතනම් ඒ සියලුම ඥාතිතුන් මේ පිනමෝදන් දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ඥාතිකින්ට පිනමෝදන් කිරීමක් වශයෙන් සාධාරණයක් වක්වා. ප්‍රස්කරගත මේ සියලුම කුණිතනන්ගේ බලයෙන් ඔබ ආරක්ෂා කරන සම්මා දෘෂ්ටික දෙවියොත් මේ පිනමෝදන් වල මේ හැම දිනකටම දෙවියන්ගේ ඇනි ආරක්ෂාවෙන් එකවරණිය අන්තිමාණියන් කන්දේවා ඒ වගේම මේ කෙනෙකුට මෙවැනි සීලාන්ත දෙකරණට අවකාශ අනුසස්නම් මඟ දෙමින් කරන්නේ ධර්මපදේ කියලා බුදුන් වහන්සේ ප්‍රදානයි. විහාර වාසියේ සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට නිරෝගීව සාසනික අනුමතාර්ථයන් සපුරා ගන්නට ඒගන්දී ආශිර්වාදයන් කරේවා කියන කතුමෙන් අප දෙවියන්ට පින්මන් මොලන් කරවමු. ආකාශත්තාජ්ජුම්මත්තා දේවානාගා මහිද්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාජ්ජුම්මත්තා දේවානාගා මහිද්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා ධර්මස්ත්‍රවණී කිරීමේ දහපඬුර පූජා කිරීමේ මාළිය වශයෙන් රැස්කර ගත් මේ සියලුම කුණි දැක්නන්ගේ බලයෙන් ඔබ අපේ මදනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී රෝගී සම්පන්න වේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට ඔබ අප හැම දෙනාටම මේ පින් සමන් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත් වන ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් ප්‍රයයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පරිතාච නින්දුංඛා භයං පරිතාච නිර්භයා සොම්නාත් දෙත්වා නිතින් මේ හැමසත් සොරත් ආත්මෙත්වා.